ජාතික ලෑස්තුව ඉන්න බොහෝ දෙනා විශේෂම ගතුල් ක්‍රිස්මල් මහත්තයා ඇර අනිත් හැම දෙනාමත් කිව්වා මේ ජාතික ලෑස්ති මන්ත්‍රි ධුරය හඳුනන සතර ලබා දිය යුතුයි කියලා. ඒ නිසා අපි ඒක ලබා දුන්නා. ඉස් ජාතික ලෑස්තුව තනකෙනුට අයිති එකක් නෙවෙයි. 29 දෙනෙක් ඉන්න 29 දෙනාටම සමාන අයිතියක් තියෙන ජාතික ලෑස්තුවට. ඒ නිසා කවුරුහරි තනකෙනෙක් ඉතිරනවා නම් ඒක යාට අයිති කියලා ඒක මම හිතන්නේ වර්ධව වටහා ගැනීමක්. ඒ වගේම ජාතික ලෑස්තුව සම්බන්ධ පත් කිරීමේ තීරණ තියෙන පක්ෂයට. නමුත් අපි ඊට පැහැදිලිවම ජාතික ලෑස්තුව නියෝජනය කරන සරච්චන්ද මහතුන් මහත්තයා පකරා හඳුනන සෞදේවල් කියන්නේ පාර්ලිමේන්තුවේ නෝනම නිසා කවුරුත් එක පිළිගන්නේ නිසා කවුරුත් එක විරුද්ධ වෙන්නේ නැති නිසා අපි ඔහොපත් කළා. ඒක තමයි තියෙන දේ. ඒ සම්බන්ධව අපි හිතන්නේ මන්ත්‍රීකමකට මෙතරම් ප්‍රශ්නයක් හදා ගන්න ඕනකම තියෙනවා කියලා. මොකද ජනතාව විමුක්තුණ මන්ත්‍රීකම් ලොකු වෙලා නැහැ. අපි 2001 දී අපිට ලැබිච්ච 2004 දී අපිට ලැබිච්ච මන්ත්‍රීකම් දෙකක් අපි පරිත්‍යාග රූපක්ෂයක්. ඔහුගේ කාලේ පොන්සක මහත්තයාගේ මන්ත්‍රීකමකට ආවම අපි ඒකත් වෙන පරිත්‍යාග කරා. අපි කිසිවිටක මන්ත්‍රීකම් ලොකු කරගෙන වැඩ රූපක්ෂයක් නෙවෙයි.